ජාතික සන්ධානය අපක්ෂය විදියට මම තරඟ කරන්න අපි සාපේ සන්ධාන ඇතුළේ සමහර මතවේද තිබුණා. ඒක මට යෝජනාව තිබුණා මේ උතුරු රයිනේර පළාතේ වෙන ඩිස්ත්‍රික් එක තරඟ කරන්න කියලා. මම ඒක එකතු වෙන්නේ නැහැ. කුරුණාකර ඩිස්ත්‍රික් එකේ හිටපු ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මහත්තයා තරඟ කරන නිසා ඒ මහත්තයා දේශපාලනට එන්න අයිතිය ඒ මහත්තයාට තියෙනවා. අදයි ඒ මහත්තයාව තියෙන විරෝධතාව දෙමළ ජනතාව ඒක පෙන්වන්න තමයි මම ඒක කුරුණාකර ඩිස්ත්‍රික් එක තරඟ කරන්නේ.